ජන ආරක්ෂා පනතේ 12 වෙනි වගන්ති යටතේ ඒකේ ලැබෙන බලතල ප්‍රකාරව ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක සියලුම පරිපාලන දිස්ත්‍රික්ක සහ ඒවාට අදාළ දේශීය මුහුදු තීරය තුළ හමුදාවට නීති හා සාමය අවත්වාගෙන යෑමේ බලතල පවරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ නීතිය පවත්වාගෙන යන කාලේ විශාල විරෝධයක් ඒකට තිබුණා. ඒ විරෝධය මෙවර ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ජයග්‍රහණයට සම්මාකාර වලින් දායක වුණා. ඒකට සමහර අය අපේක්ෂා කළා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ජයග්‍රහණයෙන් පස්සේ මේ හමුදාවට පොලිස් බලතල පැවරීමේ නීතිය ඉවත් කරයි කියලා. මහජන ආරක්ෂක පනත වැනි මර්ධන නීති ඉවත් කරයි කියලා. ඉවත් කිරීම කෙසේ වෙතත් ඒ නීති භාවිතා කිරීම දිගින් දිගටම සිද්ධ වෙමින් යනවා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ.